තවසෙම කොටිම කිව්වොත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම ආර්ථික පාලනය හරියාකාර නීත්‍යානුකූල පාලනය කඩාවැටී තිබුණ වෙලාවක අපිට ආර්ථිකය බාර ගන්න සිද්ධ වුණේ. ආර්ථික සාරධර්ම ආර්ථිකය පාලනය කිරීම පිළිබඳ රාජ්‍ය මට්ටමේ සාරධර්ම සියල්ලක් වාගේ කඩා දමා තිබුණ වෙලාවක ටෙන්ඩර් කැඳවන්නේ ටෙන්ඩර් සියලුම ටෙන්ඩර් පටිපාට අනුගමනය නොකර එක එක් කෙනාට ඕනි විදිහට ටෙන්ඩර් ලබා දීලා තියෙනවා. මිල ගණන් තාමත් ඉහළ මට්ටමට කතා කරගෙන තියෙනවා. කොමිස් අරගෙන තියෙනවා 1-2.